විවාහාරික වර්ෂයෙන් 2000 වසරේ අගෝස්තු මස 5 වන දින පැවති 8 වන භාවනා වැඩසටහනේ දවල්වරුවේදී දේශිත අනාත්ම ලක්ෂණ සූත්‍රය සහ විදර්ශනා භාවනාව. කවුරුත් කියන්න මා සමග නමස්කාර වේවා පුදුරු අනත සමදා බුදුමේ සරණ යමි. නමස්කාර වේවා ගම්රුවනත සමදා සදහම් සරණ. නමස්කාර වේවා සංගරුවනත සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදුසාදු. අනාත්ම ලක්ෂණ සූත්‍රය. මේ සූත්‍ර දේශනාව පංචවග්ගීය සූත්‍රේ නමිනුත් සඳහන් වෙලා තියෙනවා. පංචවග්ගීය කිව්වේ පස්සග මහණුන් වහන්සේලා උදෙසා දේශනා කොට වදාළ දේශනයක් නිසා. ගේවර අපි අසා දැනගත්තේ ධම්මසක්කවතුන් සූත්‍රය. ධම්මසක්කවතුන් සූත්‍රයේ විස්තර වුණේ කුමක්ද? ඔව්, අංක දෙකට වැටෙන්නේ නැතුව ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවේ ගමන් කරලා ධර්ම අවබෝධ කළා. ඒ අවබෝධ කරපු ධර්මේ නම් චතුරාර්ය සත්‍ය ධර්මයයි. ඔන්නෝක තමයි අපි ධම්මසක්කවතුන් සූත්‍රයේදී අසා දැනගත්තේ. ඊළඟට එදා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝතාපන්න බවට පත් වුණා. බුදුරජාණන් වහන්සේගේ ආරි ශ්‍රාවකත්වයට පත් වුණා. කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ධර්ම අවබෝධ කරනවත් සමගම දසදහසක් ලෝක ධාතුවම කම්පා වෙලා ගියා. ඊට පස්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දිගටම ඒ පස්සග මහණුන් වහන්සේලාට ධර්ම දේශනා කළා. දෙනමක් පිළිසිගා වඩිනවා බරණැස නගරයට. පස් නමටම බුදුරජාණන් වහන්සේ 6 නමයි ආයම නමටම සෑහෙන්න දාන හොයාගෙන ආපසු වෙනවා. ඉතින් දෙනමක් පිළිසිගා වඩලා ස්වාගෙනෙන දානෙන් තමයි මේ 6 නමම ඇතුනේ. බුදුරජාණන් වහන්සේ නිරතුරුව මේ ධර්මයේ කියා දීලා ඒ පස්සග මහණුන් වහන්සේලා එකතු කළා. පස් දෙනා වහන්සේ උදෙසා මේ ධර්මයේ කියා දුන්නා. මේ ධර්ම දේශනාව අවසන් වෙනවත් සමගම ඒ ස්වාමීන් වහන්සේලා පස්නමම උතුම් වූ අරහත්වයට පත් වුණා. එතකොට ලෝකේ රහතන් වහන්සේලා කීයක් ඉන්නවද? බුදුරජාණන් වහන්සේ අර පස්නමයි, රහතන් වහන්සේලා 6 නමයි. ඉතින් මේ සූත්‍ර ධර්මය ධම්මසක්කවතුන් සූත්‍රය වගේම අනන්ත වටින එකක්. මේව ඔක්කොම තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයන් හැටියට අපි කටපාඩම් කළ යුතු දේවල්. අපි සරණ ගියේ බුදුරජාණන් වහන්සේ නම. උන්වහන්සේ වදාළ ප්‍රථම ධර්ම දේශනාව කටපාඩමින් දැනගෙන සිටීම ගිහි පැවිදි අපි කවුරුත් කළ යුතු එකක්. ධම්මසක්කවතුන් සූත්‍රයේ මේ පිරිසට නම් කටපාඩම් නේ. හරි. ඒක තමයි. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ රහතන් වහන්සේලා පස්නම බිහි කළේ මේ සූත්‍ර දේශනාවෙන්. ඊළඟට මේ සූත්‍ර දේශනයක් කටපාඩමෙන් දැනගෙන සිටිය යුතුයි. ඒකත් දන්නවනේ. අන්න හොඳයි. අන්න එහෙම කටපාඩම් කරගෙන සිටින්නට ඕන. මට පාඩම් තිබුණේ මුලින්ම ධම්මචක්කවර්තන සූත්‍රයේ විතරයි. මම ඉතින් හැමදාම රාත්‍රියේ ධම්මචක්කවර්තන සූත්‍රය කියලා අප්‍රමාණ සතුටක් ලැබෙමින් හිටියා. ඉතින් දඹදිව ගියේ වෙලාවේ දැන් අපේ මෑණියුරු නම් දඹදිව ගියාම මේ මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. කරකවල අතහැරලවල. ඉතින් ස්වාමීන් වහන්සේ නම නිකන් ගලක් පින්නවත් මෙන්න බුදුහාඳුරුව වැඩ සිටි තැන පිළිගන්නවා. එතනින් එහාට මුකුත් දන්නේ නැහැ. එකතු වෙලා අහන්නේ කොහෙද රිදිසාප්පුව. අපි ඒකෙ නිදහස් වෙන්න ඕනේ. ඒක වැඩක් නැහැ. මම කියන්නේ මම දඹදිව කියලා සිද්දෙච්ච එකක්. දැන් මම බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනා පැවැත්වපු තැන උදේ හවස මම ධම්මචක්කවර්තන සූත්‍රයේ කියන මං ඉතින් ඉන්නකොට. ඉතින් ධම්මික ස්තූප ධම්මික චෛත්‍ය ළඟට ආවා. ඒකින් මං කල්පනා කළා අනේ මෙතනදී මේ බුදුරජාණන් වහන්සේ අනාත්ම ලක්ෂණ සූත්‍රය දේශනා කළා. මේ බුදු ශාසනයේ රහතන් වහන්සේලා පස් නමක් එකපාරටම බිහි වුණේ. ඊට පස්සේ මේ ලෝකෙට මේ ධර්මය පැතුරුනේ. අනේ මට ඒක පාඩම් නැහැ නේ කියලා දැන් මම කල්පනා කරනවා. මං ඉතින් හෙව්ව පිළිවෙලක්. සමහරවිට එතන ඉස්සරහා තියෙන මහා බෝධි පුස්තකාලය. මහා බෝධි පුස්තකාලයට ගිය වෙලාවේ එතකොට අර උපසම්පදා ලැබූ මෑණිවරු පිරිසක් හිටියා බිස්සුණි පිරිසක්. එයා ඉගෙන මේ සිටින වෙලාවේ ඉතින් මම ගිහින් ගොඩ වෙලා ආවා අනේ මට ධම්මචක්කවර්තන සූත්‍රේ නම් පාඩම් මට අනාත්ම ලක්ෂණ සූත්‍රේ පාඩම් නැහැ මට ඒක ඉගෙනගෙන ගිහිල්ලා මේ උන්වහන්සේ අනාත්ම ලක්ෂණ සූත්‍රේ දේශනා කරපු තැන මට ඒක කියන්න තියෙනවා නම් මං හරි සතුට වෙනවා කියලා කිව්වහම ඒක වික්ෂුණියක් ඉතින් ඉක්මනින්ම පොත් හොයලා හොයලා හොයලා මේ අනාත්ම ලක්ෂණ සූත්‍ර දේශනාව මට අතට ගෙනත් දුන්නා පොත් ඉතින් ඒ වගේ තැනක මට විශාල ප්‍රීතියක් ඒක. මම මේ පොත අරගෙන ඉක්මනින්ම මගේ ඩයරි මම ලියාගත්තා. එදා ලියාගත්ත විතරයි මට පාඩම් හිටියා. ඒ මොකද හේතුව? ධර්මයට තියෙන ආශාව. ඉතින් ඒ මගේ සතුට දිහා බලලා එතන හිටියා දේවේන්ද්‍ර භික්ෂුණිය. කුසුම දේවේන්ද්‍ර නෝන මහණ වුණා. ඉතින් එයාට ස්වාමීන් වහන්සේ මේක බොහොම ලස්සනට කියන්න පුළුවන් එක මං කොහොමයි නම් කියන්න බලන්න. ඉතින් මියා බොහොම ලස්සනට මේක කියනවා මට තේරෙම දන්නවද නම්? දැන් මට ඇඬෙනවා හරියට. මට නවත්ත ගන්න බෑ. සතුටට. මට මේ සන්තෝෂයයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු තැන මේ භූමියේ ඉඳලා මම දැන් මේක අහනවා. ඒක බලාගෙන ඉඳලා අර වික්ෂුණීන් වහන්සේලා තඬනවා. හරි පුදුම දෙයක් සිද්ධ වුණා. ඊට පස්සේ මම මේක පාඩම් කරගෙන ගිහින් මට හරිය සතුටුයි. මම ඉතින් චෛත්‍ය භූමියේ මං සිඹ වළඳගෙන ඊට පස්සේ මම ඉතින් මේ සූත්‍ර කියලා තියෙනවා. අන්නේ බොදුම නින්ද යනවා. දඹදිව යන්න ඕනේ මේ විදියට. සාපු බලලා නැත්නම් පැත්ත පලාත බලන් ඉපන්. සංසාරේ අපි ඇදලා දැම්මේ ඕවා තමයි. ඉතින් මම මේ කිව්වේ සද්ධාව කියන එක කියා දෙන්න. ඉතින් මේ එදා ඉඳලා ඉදායේ දඹදිව බුදුරජාණන් වහන්සේ ප්‍රථම දෙවන ධර්ම දේශනා කරපු ස්තූපය ළඟ ඉඳලා මට පාඩම් හිටියේ පාඩම් හිටින්න. අදටත් මම මේ ධර්මයේ සීකරනවා. වෙන පිළිකරණක් අපිට නැහැ. අපි එක හොඳ ආකාරව තීරුම් ගත යුතු එකක්. දැන් මේ වාර්ථ සහිතව කටපාඩම් කරගෙන තමන්ට පුළුවන් නම් ගිහිල්ලා මේ බුදුරජාණන් වහන්සේගේ 13 ආකාර තැන්පත් ස්තූපයක් ළඟ ඉඳලා මේව සජ්ජායනා කරන්න. අන්න ශ්‍රාවක දැන් මට හරි දුකයි මේ පිරිස ගිහින් මහා ස්තූප ළඟ වැඳ වැටලා කියනවා අනේ රස්සාවක් කරන් දෙන්න රස්සාවක් කරන් දෙන්න අනේ ගිහ හදාගන්න පිටරට යන්න සල්ලි දෙන්න මේවා කියන්නේ අනුරාධපුරේ ගිහිල්ලා බලන්න මේ සීමා බෝඩින් වහන්සේ වටා තියෙන පොඩි වැල දිහා ඔක්කොම තියෙන ඒවා බුදුරජාණන් වහන්සේට ගෞරව කරන්න දෙන්නේ යෝනේ Tamanta මොන හරි දෙයක් අපිට මොන හරි දෙයක් ලැබෙනවා තමයි දැන් දැන් මට ලැබුණා මට ලැබෙන්න මොනවද දැන් මට බඩට අවශ්‍ය දේවල් බුදුරජාණන් වහන්සේ දෙන්නේ නැහැ ඒවා දෙන්නේ කවුද ලැබෙන්නේ මේ පින්වත් පුරුෂ මොලේ තාක්ෂ දේවල් දෙන්නේ කවුද බුදුරජාණන් වහන්සේ අපේ කඳුලමන තියෙන්න ඕනේ ඒක කලං කරගත්තොත් කරන්න බෑ ඒ නිසා මේ ධර්මය බොහෝම ශ්‍රද්ධාවෙන් මම කිසි දවසක මේ පොතක් බිමින් තියන්නේ නැහැ. මම බිමින් තියලා කියවන්නේ නැහැ, බලන්නේ නැහැ. මම බොහෝම ගෞරව කරනවා. මොකද මේ පොත් නොතිබුණා නම් අද අපි කවුරුත් මෙතන නැහැ. අපි කවුරුත් මෙතන නැහැ. ඒ නිසා අපි කාටත් මේ ධර්ම මාර්ගය විවෘත වෙන්නේ බුදුරජාණන් වහන්සේ නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තරම් මේ මිනිස් බුද්ධිය පළල් කරන වෙන ධර්මයක් මේ ලෝකේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පුළුවන් මේ අපේ කල්පනාව පුදුම විදිහට පළල් කරලා දෙන්න. වෙන ලෝකෙ කිසිම දෙයකට ඒක කරන්න බෑ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන මේ ගුණය අපට ප්‍රත්‍යක්ෂ විය යුතුයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන මේ උදාර ශ්‍රේෂ්ඨත්වය අපි තේරුම් ගත යුතුයි. මේක වෙන මේ ලෝකෙ වෙන කිසි කෙනෙකුට කරන්න බැරි එකක් උන්වහන්සේ කළේ. බුදුරජාණන් වහන්සේ මේ වෙනකොට කියන්නේ මේ අනාත්ම ලක්ෂණ සූත්‍රය දේශනා කරන අවස්ථාව වෙනකොට ඒ භික්ෂුන් වහන්සේලාට කියා දීලා ඉවරයි දුක ගැන. දුකට හේතුව දුක නැති කිරීම නැති කිරීමේ මඟ. දැන් මෙතන තියෙන්නේ ඒ නැති කිරීමේ මාර්ගය. දුක ගැන විස්තර වෙද්දී සඳහන් වෙනවා සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛ. සංකිට්ඨේන කියන්නේ ඔව් ඉතාම කෙටියෙන් හකුලා කීවොත් දුක කියන්නේ මොකද්ද? උපාදානස්කන්ධ පහ. උපාදානස්කන්ධ පහ තමයි දුක කියන්නේ. මේ සූත්‍රයේ තමයි මේ දේශනේ තමයි ඉතාම පැහැදිලිව සඳහන් වෙන්නේ ආත්මයකින් තොර දෙයක තියෙන ලක්ෂණ. මේ සූත්‍රය තමයි සඳහන් වෙන්නේ ආත්මයකින් තොර දේවල් වල තියෙන ලක්ෂණ. උන්වහන්සේ භික්ෂුන් වහන්සේලා ප්‍රශ්නම අමතා වදාරලා කියනවා මහණෙනි රූපේට ආත්මයක් නැහැ. රූපේට ආත්මයක් නැහැ. ආත්ම කිව්වේ ස්ථිර වූ දෙයක්. රූපයකට ස්ථිර වූ දෙයක් නැහැ. රූපම් භික්ඛවේ අනාත්තා. ඒ කියන්නේ රූපයකට ස්ථිර වූ දෙයක් නැහැ. රූප කිව්වෙ මොනවද එතන? සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේ. සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේක ස්ථිර එකක් නැහැ. ඒකයි රූපං අනාත්තා කියන්නේ. සතර මා ධාතුන්ගෙන් හටගත්තු දෙයක ස්ථිර එකක් නැහැ. සතර මා ධාතුන්ගෙන් දේ හටගත්තු දේවල් තමයි මොනවද? ඇස, කන, නාසය, දිව, ශරීරය, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. මේවා මේවා තුල ඉස්තර වූ දෙයක් නැහැ කියලා අපට අවබෝධයක් තියෙනවද? අවබෝධයක් තියෙනවා නම් ඇස වයසට යද්දී කම්පාවක් ඇති වෙන්න විදියක් නැහැ අපට. කන නොඇසී ගියොත් කම්පා වෙන්න විදියක් නැහැ. ඇයි? අපි දන්නවා රූපං අනත්තා. සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේ තුල ස්ථිර වූ දෙයක් නැහැ කියලා. ඒක දන්නේ නැත්නම් අන්න කම්පා වෙනවා. නාසය විනාශ වෙති, වෙනසෙති, කම්පා වෙනවා. ඒකේ ස්ථිර වූ දෙයක් නැහැ කියන එක අවබෝධ වෙලා නොතිබුණොත් මේ ශරීරේ වයසට යන්ති, ලෙඩ රෝග වැළඳෙද්දි කම්පා වෙනවා. මේ ශරීරේ අනාත්මයි කියලා සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේ තුළ ස්ථිර වූ දෙයක් නැති බව දන්නේ නැත්නම් අපි මේ තමා තමා කියලා අල්ලන්නේ මොකද්ද? ස්ථිරයි කියන හැඟීමක්. මම මම කියමින් හිතෙන් අල්ලගන්නේ මොකද්ද? පිළිගන්නේ ස්ථිරයි කියන හැඟීමක්. ඒක මොකද්ද? හැඟීමක්. හැඟීම කියන්නේ ස්ථිරකද්ද? හැඟීම කියන්නේ නිත්‍යකත්වෙ වෙනස් වෙනවා. ඒක නිකන් යාළුකම වගේ එකක්. අපි යාළුවෝ ඉන්නවනේ. යාළුකම ස්ථිරකද්ද? නෑ. මේ පණ දෙන්න ලෑස්ති වෙලා ඊළඟට මම වෛර කරන්නේ. ස්ථිරකම් නෙමෙයි. ඒ වගේ එකක්. හැඟීම කියන්නේ. හැඟීම වෙනස් වෙලා යන එකක්. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා රූප කියන්නේ මොනවද? සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේ තුල ස්ථිර වූ දෙයක් නැහැ. රූපං අනත්තා කියන්නේ ඒක. මේක තේරුම් අරන් නොසිටුණොත් අපි මේ අනාත්මේ, අනාත්ම දර්ශනේ, අනාත්ම ලක්ෂණේ අපිට ඉතුරු වෙන්නේ දුකයි බයයි විතරයි. දුකයි බයයි ශෝකේ අදීම වැළපීම ඔච්චරයි ඉතුරු වෙන්නේ. හොඳට මම දන්නවා සමහර රෝගී තත්ත්වයකට පත් වුණාම මරණාසන්න වෙලා ඉන්නවා. මම ඉතින් එයාත් එක්ක ගිහින් තියෙනවා කතා බස් කරන්න. මගෙනුත් අහනවා අනේ මම මැරෙයිද? මං කියනවා ඉතින් ඔයා විතරක් නෙමෙයි මමත් මැරෙනවා. එහෙම කියවට හරියන්නේ නැහැ. මරණා කියන වචනේ ඇහෙන එක තඳන්න ගන්න. ඒක තමයි සාමාන්‍ය හිතක තියෙන පොදු ලක්ෂණය. මේ කොමැති වෙන්නේ තේරුම් ගැනීමේ තියෙන ප්‍රශ්නයක් නිසා. තේරුම් ගත්තා නම් ඒක ඇති වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ බලන්න බොහොම ලක්ෂණ එකක්. ඉස්සල්ලාම දේශනා කළා රූපං භික්ඛවේ අනත්තා. මානෙනි මේ රූපයට ස්ථිර ප්‍රයත්නක් නැහැ. අනත්තා ස්ථිර ප්‍රයත්නක් නැහැ. රූපං චීදං භික්ඛවේ අත්තා අභවිස්ස. ඉදින් මානෙනි යම් වෙලා බැරි වෙලාවක් යම් හේකින් මේ රූපයට ස්ථිර ප්‍රයත්නක් තිබ්බනම් සතර මහා ධාතුකින් හටගත්තු දෙයකට ස්ථිර ප්‍රවස්මක් තිබුණා නම් නයිදං රූපං ආබාධාය සංවත්තේය. මේ රූපේ කවදාවත් මේ විදිහේ පීඩාකාරී දෙයක් වෙන්නේ නැහැ. එහෙමද කියන්නේද? තේරෙන්නේ නැත්නම් ඉවලම අහන්න. උන්වස් දේශනා කරන මේ රූපේට ස්ථිර ප්‍රවස්මක් තිබුණා නම් වෙනස් වෙන්නේ නැති ඉස්තර ගැති වුණ නම් මේ විදිහේ ආබාධ ඇති වෙන්නේ නැහැ. මේ විදිහේ පීඩා ඇති වෙන්නේ නැහැ. ලබ්ධේච රූපේ එහෙනම් ලැබෙන්න ඕනේ මෙහෙම. ඒවන් මේ රූපං හෝතු මාගේ රූපය මේ ආකාරයටයි පවතින්න ඕන කියලා ලබා ගන්න පුළුවන් වෙන්නට ඕන. ඒවන් මේ රූපං මා අහෝසීති මාගේ රූපේ මෙහෙම වෙන්න එපා කියලා තමන්ට ඕන විදිහට ඒක කරන්න පුළුවන් වෙන්න ඕනේ. අපිට පුළුවන් මේ අපේ අසකනාසී දිව ශරීරයට මේක කරන්න බෑ. අපිට පුළුවන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලට කරන්න බෑ. ඒ වෙනස් වෙන එක මේ ලෝකේ කාටවත් වළක්වන්න බෑ. වෙනස් වෙන්නේ මොකද? ස්ථිර වූ දෙයක් නැති නිසා. අන්න අනාත්මයක ලක්ෂණ. අනාත්ම කියන්නේ එතකොට මොකද්ද? ස්ථිර වූ දෙයක් නැති බව. මතක තියාගන්න මේ වචන පටලව ගන්න එපා. දැන් අපි කියනවා මේ ආත්ම ගිය ආත්මේ හොම. ඒ කියන්නේ වෙන අදහසක්. ඒ කියන්නේ ඉපදීම ගැන. මෙතන කියන්නේ ස්ථිර වූ දේ පිළිබඳ ආකල්පය. ඊළඟට උන්වහන්සේ ප්‍රකාශ කරනවා දැන් ඒකට ලබන්න බෑනේ කිසි දෙයක් රූපී සතර මා ධාතුන් නටගත් දෙයක් කිසි දෙයක් ලබන්න බෑ. යක්ෂමාචකෝ වික්කවේ රූපං අනත්තා. යම් කාරණයකින් මහණෙනි මේ රූපේ අනාත්ම වුණාද? යමක් නිසා මේ රූපේ ඉස්තිර නැද්ද? ඉස්තිර නැති නිසා තස්මා යන ඉස්තිර නැති නිසා රූපං ආබාධාය සංවත්ති මේ රූපය ආබාධ පිණිස පවතිනවා. මෙක ලබ්බති රූපේ රූපේ ලබන්න බෑ. ඒවම් මේ රූපං ඔතුමාගේ රූපේ මේ විදිහට වෙන්න ඕන කියලා ලබන්න බෑ. ඒවම් මේ රූපං මා අහෝසීති මාගේ රූපේ මේ විදිහට වෙන්න එපා කියලා ලබන්න බෑ. මේ අනාත්මය නිසයි මේ කාකාරයේ රෝග පීඩා මේ ශරීරයට වැළඳින්නේ. ශරීරයේ රෙඩවිච්ච වෙලාවට අපට තියෙන්නේ මේ ධර්මයේ සීකිරීමේ හැකියාව. මේක අනාත්ම දෙයක් කියලා අපගේ ශාස්ත්‍රඥ වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා නේද? මේක මේ විදිහට වෙන්න එපා කියලා ලබන්න බැරි බව අපට දේශනා කරලා තියෙනවා නේද? ඒ නිසා අපි මෙවැනි ශරීර යලි යලි ලැබෙන එක අපි අතහරින්න ඕනේ කියලා සිටි අවබෝධය ඇති කරගත යුතුයි. එහෙම නැත්නම් අනේ කවදද මම මේකින් සමීප වෙන්නේ, කවදද මම සමීප වෙන්නේ කියලා හිතියොත් අපි දුකෙන්මයි ඉන්න සිද්ධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළා ඒ වගේම වේදනා භික්කවේ අනාත්ම අනත්තා. මහණෙනි වේදනාවද අනාත්මයි. වේදනාව කිව්වේ සත්‍ය දුක් උපේක්ෂා විඳීමල ආත්මයක් නැහැ. ආත්මයක් නැහැ කිව්වෙ ස්ථිර වූ දෙයක් නැහැ. මේ වේදනාවේ ස්ථිර වූ දෙයක් නැතියයි. දැන් රූපේ සතර මා ධාතු නිසා ස්ථිර වූ දෙයක් නැහැ. වේදනාවේ ස්ථිර දෙයක් නැතියයි. වේදනාව අස්ථිර වුණේයි. ඈ පැහැදිලිව කියන්න බලන්නේ. හරියට හරි ස්පර්ශය නිසා හටගත් එකක්. වේදනාව කියන්නේ ස්පර්ශය නිසා හටගත් එකක්. ස්පර්ශය කියන්නේ ඇයි ස්පර්ශයේ කුමක්ද? ඇයි රූපයයි විඥානයයි එක්වීම. ඇයි ස්පර්ශය? කනේ ස්පර්ශය කියන්නේ කුමක්ද? කනයි ශබ්දයයි විඥානයයි එකතු වීම. නාසය ස්පර්ශය කියන්නේ කුමක්ද? නාසයයි ගඳ සුවඳයි විඥානයයි එකතු වීම. දිවේ ස්පර්ශය කියන්නේ මොකක්ද? දිවයි රසයයි විඥානයයි එකතු වීම. කයේ ස්පර්ශය කියන්නේ කුමක්ද? කයයි පහසයි විඥානයයි එකතු වීම. සිතේ ස්පර්ශය කියන්නේ මොකක්ද? සිතයි සිටිවිලි විඥානයයි එකතු වීම. එකතු වෙච්ච දේ තුල සැප තිබුණොත් වේදනාව සැපයි. එකතු වෙච්ච දේ තුල දුක තිබුණොත් වේදනාව දුකයි. එකතු වෙච්ච දේ තුල මධ්‍යස්ථ භාවය තිබුණොත් වේදනාව මධ්‍යස්ථ බව. දැන් අපේ ජීවිතයේ අනන්ත කායික මානසික වේදනාව ලැබෙනවනේ. අපිට කවදාවත් හිතෙනවද මේක මේ ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් හටගත් එකක් කියලා හිතෙනවද? අපිට හිතෙන්නේ මොකද්ද? කර්ම විපාකයක් කියලා හිතනවා. අන්න ඒක තමයි. අපි වේදනාව අවබෝධ කරගන්න නම් ඒ කර්ම විපාකයක් කියලා හිතෙන්නේ මොන වේදනාවද? දැන් අපි කියමු අපි හොඳට සපසේ ඉන්නා කියලා. මේ බලන්න කර්ම විපාකයක් කියලා අපි කියනවාද? නැහැ. අපි කියන්නේ මොන වෙලාවටද? අපිට හොඳට වදින්න ඕනේ. රිදෙන්නේ. එතකොට අනේ කර්මයක්ද කොහෙද? අපි තේරුම් ගත්තොත් මේක මේ වේදනාව ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් හටගත් එකක්, ස්පර්ශයේ නැතිවීමෙන් නැති වී යන එකක් කියලා. අපි තේරුම් ගන්නවා වේදනාව තුළ වේදනාවට ආත්මයක් නැහැ කියලා. තේරුණාද? බලන්න මේ විසුණුහසල කොච්චර අවධානයෙන් ඒක අහගෙන ඉඳද්ද අහගෙන ඉන්නකට අරහත්ත්වයටපත් වුණා. එහෙනම් ඇහි හටගන්න වේදනාවේ ආත්මයක් නැහැ. කනේ හටගන්න වේදනාවේ ආත්මයක් නැහැ. නාසයේ හටගන්න, දිවේ හටගන්න, කයේ හටගන්න, සිතේ හටගන්න විදීමක ආත්මයක් නැහැ. ඒ කියන්නේ ස්ථිර වූ දෙයක් නැහැ. හේතුවක් නිසා හටගත්තු ඵලයක් විදීම කියන්නේ. හේතුව වෙනස් වෙනකොට ඵලයක් වෙනස් වෙලා යන එක. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, යම් හේකින් මේ විදීම ආත්මයක් වුණා නම් අපිට ලබන්න පුළුවන් වෙන්න ඕනේ මාගේ වේදනාව ඔහොම ඉන්න. ඔහොම ඉන්න වෙනස් වෙන්නේ නැතුව කියලා. පුළුවන් දුම සතුටක් හිතට ආන. හිත ගොඩාක් ප්‍රීතියෙන් ඉන්නවා කියමු. අනේ ප්‍රීතිය ඔහොම ඉන්නේ කියලා අපිට පුළුවන්ද? බෑ. අපිට කායික ලොකු දුකක්, කායික ලොකු වේදනාවක්, මානසික වේදනාවක් වෙනවා කියමු. අනේ දුක් වේදනාව එන්න එපා, එන්න එපා. පුළුවන්ද කරන්න? බෑ. ඒ මොකද? ආත්මයක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් කාරණයක් නිසා මේ විඳීම අනාත්මද, ආත්මයක් නැද්ද? ඒ නිසයි මේක ආබාධ පිණිස පවතින්නේ. ඒ නිසයි ආබාධ පිණිස පවතින්නේ. කොච්චර වද වේදනා විඳිනවද කියන්නේ මට තේරෙන හැටියට මිනිස්සු ගොඩාක්ම විඳින්නේ මේ කායික දුක් නෙවෙයි, මානසික දුක් තමයි ගොඩාක්ම විඳින්නේ. හුඟ දෙනෙකුට වෙලා තියෙන්නේ ඒක තේරුම් ගන්න බැරි එක. මේ මානසික දුකක් විඳින්නේ බව. ඒ නිසා හැමතිස්සෙම ප්‍රතිඵල පිළිසරණ හොයන්න හදන්නේ බාහිරව. කවදාවත් පිළිසරණක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ වේදනාවේ ආත්මයක් නැති නිසා, ස්ථිර දෙයක් නැති නිසා මේ වේදනාවේ කිසි දවසක ලබන්න බෑ. මේ වේදනාව මෙහෙම වෙන්න, සැප වේදනාව නවතින්න, දුක් වේදනාව යන්න කියලා කරන්න බෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා සංඥා පික්කවේ අනත්තා, මානෙනි හඳුනගන්න දේ තුල, හඳුනගන්න දේට ස්ථිර වූ ප්‍රවත්මක් නැහැ. හඳුනගන්න සෑම දෙයක්ම අස්ථිර දෙයක්, ආත්ම දෙයක් නෙවෙයි. හඳුනගන්න සෑම දෙයක්ම ආත්ම දෙයක් නෙවෙයි, අනාත්ම දෙයක්. එහෙන් අපි මේ දක්වා යමක් දැක්කද, දැකපු සෑම දෙයක්ම වෙනස් වෙන එකක් අපි දැකලා තියෙනවා. අපි කණින් මේ දක්වා යමක් ඇහුවද, අහපු සෑම හඳුනා ගැනීමක්ම සබ්ද හඳුනා දැක්ක වෙනස් වෙච්ච එකක්. නාසයට දැනුණු ගඳ සුවඳේ ඔස්සේ යමක් හඳුනා ගත්තද, හඳුනාගත්ත සෑම එකක්ම වෙනස් වෙන එකක්. දිවට දැනෙන යම් රසයක් හඳුනා ගත්තද, ඒ සෑම එකක්ම වෙනස් වෙන එකක්. කයට දැනෙන යම් පහසක් හඳුනා ගත්තද, ඒ සෑම පහසක්ම වෙනස් වෙන එකක්. සිතට දැනෙන යම් සිතිවිල්ලක් හඳුනා ගත්තද, ඒ සෑම සිතිවිල්ලක්ම වෙනස් වෙලා ගියා. සංඥාවට ආත්මයක් නැහැ. සංඥාවට ස්ථිර දෙයක් නැහැ. සංඥාවට ස්ථිර දෙයක් තිබුණා නම් මේ අඳුනගන්න දේවල් වෙනස් වෙන්න එපා, ඔහොම ඉන්න. ඒල අපිට හොඳ දේවල් මෙහෙම තියාගෙන නරක දේවල් ඔක්කොම එපා එපා කියලා අයින් කරන්න පුළුවන්. පුළුවන් මෙහෙම කරන්න අපිට. බෑ. ආත්මයක් නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ වදාලා හඳුනගත්තු දීකට ස්ථිර ප්‍රයත්නක් නැහැ. ඉතිරි ප්‍රයත්නකින් තොර දේවල් මේ ඔක්කොම අපි අල්ලගන්න. පින්නතුනි මේ ධර්මයේ වැහිලා තියෙන්නේ තනි ක්‍රම අවිද්‍යාව නිසා. දැන් අපි මේ ධර්මයේ අහලා මොකද කරන්න හදන්නේ? අපි හිතේ තියෙන අවිද්‍යාව විඳලා ගන්නයි හදන්නේ. එනිසා මරක තියාගෙන හිතේ සකස් වෙලා තියෙන හැම තිස්සෙම අපි නමග ගෙනියන දේවල්. අපි ඒක සකස් ඒක නැග්ග තමයි මේ ධර්මය අහලා ඒක දිනු කරගන්න හදන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා සංඛාර අනාත්මයි. සංඛාරා භික්ඛවේ අනාත්තා සංඛාර අනාත්මයි. සංඛාර කියේ මොනවද? ඒ ස්කන්ධ. සංඛාර කියේ ඔව් රැස් කිරීම මොනවද? ඔව් විපාක පිණිස කර්ම සකස් වීම. සංඛාර කියන වචනේ තේරුම විපාක පිණිස කර්ම සකස් වීම. විපාක පිණිස කර්ම සකස් වීමට මුල්ුණේ මොකක්ද? චේතනාව. චේතනාව තුළ තියෙන අවිද්‍යාව. හරි, ඉතින් අවිද්‍යාව මුල්ුණා. එතකොට මේ ඇසින් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් හිතෙන් චේතනා ඇති වුණාම ඇස ඔස්සේ, කන ඔස්සේ, නාසය ඔස්සේ, දිව ඔස්සේ, කය ඔස්සේ, සිත ඔස්සේ, ඒ කියන්නේ ඇහෙන් දකින රූප අල්ලගෙන, කනෙන් අහන ශබ්ද අල්ලගෙන, නාසයට දැනෙන ගඳ සුවඳ අල්ලගෙන, දිවට දැනෙන රසය අල්ලගෙන, සිතර සිතින කයට දෙන පහස අල්ලගෙන, සිතර සිතින දේවල් අල්ලගෙන චේතනා ඇති වුණාම මේ චේතනාව තුළ තියෙන පුදුම විදිහට පණ දීලා වැඩ කරන්න පුළුවන් හැකියාවක්. දැන් මනසේ ක්‍රියාකාරීත්වේ නැද්ද? මනස චේතනාව එකතු වෙලා අන්තිම තියෙනවනේ. දැන් බලන්න හිතලා, දැන් ඔන්න අපි අම්සිද්දක් හිතමින් ඉන්නවා. හිතමින් ඉන්න දේ තුළ දේශය තියෙනවා නම් ඒක බලවත් ක්‍රියාත්මක වෙනවා දැනෙන්නේ නැද්ද? ආන්න බලන්න චේතනාවෙන් හදන දේ. ඒක චේතනාව මුල් කරගෙන වෙන්නේ. මොහොත් එයිම. දැන් අපි කියන බය. බයක් ඇති වෙච්ච ගමන් බලවත් ක්‍රියාත්මක වෙනවා. බය මුල බැලුවොත් එයිම මම ඉන්නේ. මම කියන අදහසත් එක්කයි බය තියෙන්නේ. එතකොට මේ චේතනාවෙන් ඇති කරන කර්ම සංඛාර මේක ලේසි එකක් නෙවෙයි. මේ සංඛාර සකස් වෙලා තියෙන්නේ සංසාරේ නවත්තන්නද ගෙනියන්නද? දැන් මේ වෙනකොට අපි එක එක්කිනාගේ ජීවිත තුළ සංස්කාර මොන මොන විදිහට සකස් වෙලා ඇද්ද? කොහේ ගෙනියයිද? බබලුව තාම නැද්ද? ඈ දෙවුල. ඔය දෙකෙන් එකකට පණ ගන්න බලන්න. මේ ආයේ මෙහෙ ඉන්න එපා. මේ ආයාවත් කියයි පිම්මති. පාරවිතා පුරන්න කල්ප ගණන් යන්න තියෙනවා. ලෑස්තිවෙන්න යන්න කියයි. නොපෙනෙන ලෝකයක නිවන් දකින්න කියයි. මේ ජීවිතේ දැන් අවබෝධ කරගන්න දෙයක් අහන්න හම්බ වෙන එකක් නෑ. ආයාවක් නෑ. මට මතකයි මම හිටියා ධර්මශාලා කියලා තියෙනවා දලයි ලාම ඉන්න දිහා. දලයි ලාම අහලා තියෙනවනේ ටිබෙට් නායක. ඉතින් ඒකේ තුසිත කියලා කියන භාවනා මධ්‍යස්ථාන. ඒකට තුසිත රිට්‍රීට් සෙන්ටර් කියලා කියන්නේ. ඒකේ මට පොඩි කාමරයක් හම්බුණා. ටික දවසක් ඉන්න. ඉතින් මේ ලොකු භාවනා වැඩසටහන. ඉතින් මමත් ගිහින් ওই කොනක වාඩි වෙලා හිටියා. අනේ මේ පින්නතුන් මේ කොන කොංගල වාඩි වෙයි මේ වගේ මමත් හිටියා. ඉන්නකොට ඉතින් මේ එක මහායාන භික්ෂුණියක් උසාවල් දේශනය කියනවා මේ දැන් අපිට කියන ඔන්නේ අස්වාහ ගන්න අස්වාහගෙන දැන් අපිට කියනවා ග්‍රීන් තාරා. ග්‍රීන් තාරා කියන්නේ ග්‍රීන් පීස් පාට තාරා. තාරා කියන්නේ මහායාන දේවගණන් තාරා දේවි. මේ ග්‍රීන් තාරා විසුලයිස් කරලා ගන්න කියනවා. ඉතින් ඊට පස්සේ දැන් ඉතින් දැන් මට හිනා මම ඉතින් සබ්දනතුන් ඉතින් ඉන්නවා. ඉන්නකට ඉතින් එක එක විදිහට වර්ණනා කරන ග්‍රීන් තාරගේ හැඩරුව ඉතින් සුද්ධ ටික දත්ති ටික ආගෙන සහගෙන දැන් ග්‍රීන් තාර බලනවා. ඉතින් මං කල්පනා කළා අනේ බුදුරුන් වදාළ ධර්මයට කී කලදසාව. දැන් මෙහි පටන් ගත්තත් ඕක ලංකාවේ ඕගාලේ ග්‍රීන් තාර බලන්න මන්ත්‍රෙකුත් තියෙනවානේ. මන්ත්‍රෙකුත් තියෙන ඕන් තාරේ තුාරේ ශ්‍රී ස්වාහා කියලා. ඔය මන්ත්‍රය කියන්න පටන් ගන්නේ සියල්ල දෙනවා. ඒව තමයි බුද්ධ ආගම හරියට තියෙන්නේ. ඒව හරි කලර්ෆුල්නේ, හරි විචිත්‍රයි. ඒව මේ මිනිස්සුන්ට එකපාරට මේවට ආකර්ෂණය වෙනවා. ඒ කියන්නේ ආකර්ෂණය වෙනවා කියන්නේ මිනිස්සුන්ට එකපාරට මොකක්ද ඒ? අවිද්‍යාවට හොඳට ගැළපෙලා යනවා. ඒකයි ඒකේ තේරුම. හිතේ තියෙන අවිද්‍යාවට හොඳට ගැළපෙලා යනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විස්තර වෙනවා. මේ ධර්මයේ කාටද තියෙන්නේ? බුද්ධිමත් මිනිසයන්ට. බුද්ධිමත් මිනිස්සු ටිකයි මේ ලෝකේ ඉන්නේ. ඒ ටික මේ ධර්මය අල්ල ගන්නවා. ඉතින් මේ සංස්කාර සකස් වෙනවා මේ ජීවිතේ නොයෙක් විදියට. දැන් මේට කලින් ජීවිතයක අපිට සංස්කාර සකස් වුණා. සකස් වෙලා වුණේ මව කුස කපි විටිය මාස ගානක්. දැන් උනේ එළියට ආවා අපි. අපේ අසකන නාසී දිව ශරීරයේ ඒ කර්මාණු රූප හැදෙනවා. අපිට පුළුවන් මාගේ ඇස මේ විදියට එපා. මට ඕනේ මේ නිල් මානෙල් වගේ ඇස්. පුළුවන්ද? බෑ. මට මේ જાතියේ කොණ්ඩයක් එපා. අක්බබරුවන් කේත කලාපයක් ඕනේ ගණිස් 15ට. පුළුවන්ද? බෑ. මට මේ જાතියේ සමක් එපා. මට ස්වර්ණාලිප්ත දේහයක් බඳු රන්ත රත්තරන් නාලේප කරපු ශරීරයක් වගේ දුටු දුටුවා මන බඳිනා සමක් ඕනේ. පුළුවන්ද? බෑ. ලබාගත්ත පවතන්න පුළුවන්ද? බෑ. ඒවා එතකොට එහෙම යම් කිසි කෙනෙක් හිතාගෙන හිටියොත් එයා හිතන්නේ සත්‍යයක්ද අසත්‍යයක්ද? අසත්‍යයක් කවදාවත් බෑ. ඔබේ අටපිරිකර දුන්නහම නම් පුළුවන් කියලා මේ පන්සල්වල කියනවනේ. රත්තරන් පරවතේ පෙල්ලි පෙල්ලි යනවා වගේ යන්න පුළුවන් කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංස්කාර වල ආත්මයක් නැහැ. ඉස්තර ප්‍රවත්මක් නැහැ සංස්කාරයක. ඒක විනාශ වෙන එකක්. ඒ නිසා මාගේ සංස්කාර මෙසේ අපි කිම අකුසල ධර්මයක් කරපු කෙනෙක් ඉන්නවා කියලා. අකුසල ධර්මේ බලවත් නම් බුදුරජාණන් වහන්සේට දැන් ඒක බේරන්න. අර අජාසත් රජුරෝ බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා ඉතින් උන්වහන්සේ බොහොම පැහැදිලා වැඳලා කුදලා ගියා. ගියාට පස්සේ බුදුන් වහන්සේලාට කියනවා බලන්න මහණෙනි අවාසනාවක මහත කල්පාප මිත්‍රයන්ට අහුවෙලා කරගත්තු දෙයක්. පාප මිත්‍රයන්ට අහුවෙලා පියා මරීමේ කර්මය සකස් කර නොගෙන හිටියනම් අද මෙතනදී මෙයා මේ වාඩි වෙලා මාර්ගඵල ලබන කෙනෙක්. බලන්න අහිමි චිතාලේ සංස්කාරයන්ගේ අනාත්මය. සංස්කාරය තුල තිබුණනම් වෙනස් කරන්න පුළුවන් ගතියක් වෙනස් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ විදිහට බෑ. එහෙම සංස්කාරය හැදුණොත් ඉවරයි. ඒකනේ මේ පුතජන ජීවිතයේ තියෙන බාහනක තමයි. බාහනක ඒකයි. කර්මී මොන විදියට හැදෙයිද කියන්න බෑ. ඇයිදැන් එන්නේන්න මේ මනුස්සු පින්පව විශ්වාසයක් නෑ, සසර ගමනක් ගැන අහලා නෑ, කර්මය ගැන බුදුරජාණන් වහන්සේගේ ධර්මය දන්නේ නෑ. දැන් ඕස්ට්‍රේලියාවේ එක ප්‍රාන්තයක් තියෙනවා, ඒක කැමති නම් කෙනෙකුට පුළුවන් කැමැත්තෙන් දිවිනසා ගන්න. ඉතින් ලංකාවේ එක පවුලක වයසක අම්මා කෙනෙක්, එයාට අංශ භාගයේදී රෝහලේ නවත්තලා ඉන්නවා. දරුවා කිව්ව ගිහිල්ලා අනේ අම්මා දුක් විඳිනවා, මැරෙන්න ඉන්ජෙක්ෂන් එකක් ගන්න කියලා. මේ මොකද රැස් කරගෙන හඳන කර්මය? ආනන්තරිය කර්මය මේ රැස් කරගන්න හදන්නේ. වෛද්‍යවරු කිව්වා අපෝ බෑ, දරුවෝ කී දෙනෙක් ඉන්නවද? පස් දෙනෙක් ඉන්නවා. ඒ පස් දෙනාගේම අවසරය දුන්නොත් නම් පුළුවන්. දැන් ආනන්තරිය කර්මයට කී දෙනෙක් එකතු වෙනවද? පස් දෙනෙක්. දරුවෝ පස් දෙනා ගෙන්නවා. ගෙනලකෝ අනේ අපි අම්මාම අම්මට මේ අම්මාවට මැරෙන්න ඉන්ජෙක්ෂන් එකක් ගහම දුක් විඳිනවනේ කියලා. අනිත් දරුවෝ කිව්ව බෑ බෑ බෑ, අම්මා ඔහොම හිටපු ආරෝ. අම්මා හැටියට අපිට අම්මා ওই ආකාරයක දකින්න ලැබීමත් ලොකු දෙයක් කියලා. යම් සම්බේරුණා. බැරි වෙනවත් ඒගොල්ලෝ මත් අවසර දුන්නා නම් පංච ආනන්තරී කර්ම. Tamanṭat nodeni siddha wenna ekak. පංච ආනන්තරී කර්ම සිද්ධ වුණා නම් කොහෙද? අවීචී කල්පයක්. ඔන්න මනුෂ්‍ය ජීවිතයේට වරදින වැරදිලි. එනිසෙ හැමදේම ධර්මයේ ලැබෙනවා. හැමදේම මේ මේ ජීවිතය ගැන ගැඹුරින් දේශනා කරන දේවල් ලැබෙනවා කියන එකක් නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ වදාලා අනාත්මයි, ආත්මයක් නැහැ මේවයි. ආත්මයක් තිබ්බනම් පුළුවන් වෙන්න ඕනනේ. අනේ මං දන්නේ නැතුව ඇයි ඔක කළේ? ඕම වෙන්න එපා. එහෙම එකක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ විඥානයත් එහෙමයි. විඥානයේ ස්ථිර ප්‍රවත්මක් නැහැ. ස්ථිර වූ දෙයක් විඥානයේත් නැහැ. විඥානයේ ස්ථිර වූ දෙයක් නැහැ. විඥානයේ ස්ථිර වූ දෙයක් තිබ්බනම් මාගේ විඥානය මෙහෙම වෙන්න එපා. මට මෙන්න මේ මේ ආකාර විඥාන ලැබෙන්න කියලා අපිට පුළුවන් වෙයි හිතුයි. එහෙම කරන්න බෑ. එනිසා විඥානයත් අස්ථිර එකක්. විඥානයේ තුල ස්ථිර ප්‍රවත්මක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා එක්තරා අවස්ථාවක ඉතාම කුඩා ඈත පෙන්න නොපෙනෙන ප්‍රමාණය දූවිලි චුට්ටක් කරගෙන මේ නියපොත්ත මත තියලා භික්ෂුන් වහන්සේලාගෙන් අහුව මහණෙනි, මේ බලන්න මේ දූවිලි ටික දිහා, මේක මොනතරම් පුංචිද නේ? භික්ෂුන් වහන්සේලා කිව්වා ස්වාමීනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඉතාම සුවල්පය මහණෙනි, මෙන්න මේ තරම්වත් වෙනස් වෙන්නේ නැති ආත්මයක් තිබුණා නම් ගැලවිල්ලක් නැහැ. මෙන්න මේ තරම් වෙනස් වෙන්නේ නැති ආත්මයක් තිබුණා නම් ගැලවිල්ලක් නැහැ. කිසි වුණත් පිළිලා කියන එහෙම තිබුණා නම් මේ බණ භාවනාවල ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීමේ කිසිම වැඩක් නැහැ. ඇයි? ඇයි නැස් කරගන්න බෑනේ? නමුත් එහෙම එකක් නැති නිසා හේතුව නැතුව නැසුවාම ඵලේ නැති වෙලා යනවා. ඉතින් අපි මේ පරිහරණය කරන රූප වේදනා සංඥා සංකාර විඥාන එහෙමයි. බුදුරජාණන් වහන්සේ මේ ක්‍රියාකාරීත්වය පුදුම ලස්සනට විස්තර කළා. උන්වහන්සේ පෙන්වා දුන්නා මේ විඥානයේ ක්‍රියාකාරීත්වය ගහක් වගේ කියලා. ඒ කියන්නේ පොළවට, පොළව සරුනම් පොළවට හොඳට වතුර වැටෙනවා නම් පොළව යම් කිසි බීජයක් රෝපණය කළාම මොකද ඒ බීජයට වෙන්නේ? බීජයේ ඉස්සෙල්ලා මුල් ලදිනවා. මුල් ලදින්නේ ඇයි? ඔව්, පෘථිවිසාරයේ උරා ගැනීම පිණිස. බීජේ මුල් ලදලා ඊට පස්සේ ඒකෙන් සාරේ උරා ගැනීමෙන් බීජේ වැඩෙනවා පැලයක් හැටියට. බුදුරජාණන් වහන්සේ වදාළා ඔන්න ඔය ආකාරයෙම සිදුවීම මේ ජීවිතය තුළ සිද්ධ වෙනවා කියලා. මොකද උන්වහන්සේ පෙන්නවා ආසාව කියන්නේ වතුර වගේ දෙයක්. ආසාව කියන්නේ වතුර වගේ දෙයක් ගහකට. පෝර තියෙන පස් වගේ කියලා කියනවා රූප. සතරමා ධාතුන් හටගත්තු රූප. ස්පර්ශයෙන් හටගත්තු විඳීම. ස්පර්ශයෙන් හටගත්තු සංඥාව. ස්පර්ශයෙන් හටගත්තු චේතනා සංකාර. ඔක්කොම ස්පර්ශයෙන් හටගන්න. ඒවා ඔක්කොම මොනවා වගේද? පෝර තියෙන පස් වගේ. රූප, වේදනා, සංඥා, සංකාර කියන හතර හොඳට පෝර තියෙන සරුසාර පස් වගේ. වතුර, තණ්හාව වතුර වගේ. හොඳට මතක තියාගන්න. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පෝර තියෙන පස් වගේ. තණ්හාව වතුර වගේ. පළවෙන්නේ මොකක්ද? හිත. පළවෙන්නේ කොහේද? භවයේ. වතුර ධාම්මේ නැති වෙච්ච ගමන්, වතුර නැති වෙච්ච ගමන් මොකද වෙන්නේ? හැබැයිද? ආසංගතයන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අහනවා මානිනි මොකද්ද ඔබ මේ ගැන හිතන්නේ? මේ රූප කියන්නේ නිත්‍ය දෙයක්ද අනිත්‍ය දෙයක්ද කියලා අහනවා. මේක කින්නත් මොකද්ද හිතන්නේ ගැන? රූපය කියන්නේ අනිත්‍ය දෙයක්. අනිත්‍ය දෙයක් තුල තියෙන්නේ සපක්ද දුකක්ද? දුකක් හදලා දෙන්නේ. යමක් අනිත්‍ය නම් දුක නම් ඒ අනිත්‍ය දුක්ඛ දෙය මාගේය, මම වෙමි, මාගේ ස්ථිර ප්‍රවත්මයි කියලා ගත්තොත් හරිද? වැරදි. බුදුරජාණන් වහන්සේ අහන වේදනාව සැප දුක් උපේක්ෂා වේදනා නිත්‍යද අනිත්‍යද කියලා. අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒක සැපයිද දුකයිද? දුකයි. යමක් දුක අනිත්‍ය නම් දුක නම් ඒක මම කියලා, මාගේ කියලා, මාගේ ආත්මය කියලා සැලකීම හරිද? වැරදි. උන්වහන්සේ අහනවා හඳුනගන්න දේවල් නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. හඳුනගන්න දේවල් අනිත්‍යයි. ඒ අනිත්‍ය නම් සැපයි දුකයිද? ඒ දුක්ඛ. ඒ අනිත්‍ය වූ දුක්ඛ වූ දෙය මම කියලා හෝ මාගේ කියලා හෝ මාගේ ආත්මය වශයෙන් ගැනීම සුදුසුද? නෑ. වැරදීම. ඒ වැරදීම තමයි මේ වෙලාවට ඉන්න අපිට. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා සංඛාර කර්ම රැස්වීම නිත්‍යද අනිත්‍යද? ඒක අනිත්‍ය දෙයක්. යමක් අනිත්‍ය නම් ඒක සපත්‍ය දුකක්ද? දුකයි. යමක් දුක නම් ඒක මම, මාගේ, මට අයිති කියලා ගැනීම සුදුසුද? සුදුසු නෑ. අන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා එහෙනම් මෙන්න මෙහෙම කරන්න කියලා. යම් කිසි රූපයක් අතීතේ නිරුද්ධ වුණාද, යම් කිසි රූපයක් තාම හටගත්තේ නැද්ද, අනාගතේ හට නොගත් අනාගතයේද තියෙන්නේ, හටගත්තු වර්තමාන යම් කිසි රූපයක් ඇද්ද, තමායි සලකන යම් කිසි රූපයක් ඇද්ද, තමාගෙන් බාහිර යම් කිසි රූපයක් ඇද්ද, ගොරෝසු යම් කිසි රූපයක් ඇද්ද, සියුම් වූ යම් කිසි රූපයක් ඇද්ද, යහපත් වූ යම් කිසි රූපයක් ඇද්ද, අයහපත් වූ යම් කිසි රූපයක් ඇද්ද, දුර ළඟ යමක් ඇද්ද, සබ්බං සංරූපං, ඒ රූප සියල්ලම නේකම් මම, මම නොවේ, නේසුවාමස්මි මාගේ නොවේ, නමේසු වක්තා මාගේ ආත්මය නොවේ කියලා. ඒවමේකං යථාභූතං සම්මප්පඤ්ඤා දත්තබ්බං. ඔන්න ඔය ආකාරයට මේකේ ඇත්ත තත්ත්වය නුවණ දියුණු කර කර බලන්න කියලා. ඔන්න බුදුරජාණන් වහන්සේගේ පාර දියුණුක නුවණ දියුණු කර කර බලන්න කියන මේ ඇත්ත තත්ත්වය. රූපේ ඊළඟට උන්වහන්සේ පෙන්වන වේදනාවේ, සංඥාවේ, සංඛාරේ, විඥානයේ ඇත්ත තත්ත්වය නුවණ දියුණු කර කර බලන්න කියනවා. යම් කිසි වේදනාවක් අතීත අනාගත වර්තමානයට අයිති, කාලයට අයිතිද, තමායයි සලකන, අනුන්යයි සලකන, ගුරු සියුම් යහපත් අයහපත් දුර ළඟ යම් විදීමක් ඇද්දී සියලු වේදනා ගන්න එපා කියනවා මම කියලා මගේ කියලා මට අයිති කියලා ගන්න එපා කියනවා ඒව ඇත්ත තත්ත්වයේම නොවනින් ඉමසිමස බලන්න කියනවා ඒ එකක්වත් මම කියලා කියන්න බැරි අනාත්ම දේවල් කියලා අවබෝධ කරගන්න කියනවා සංඥාවක් කියන්නේ හඳුනගන්න දේවල් අතීතී නිරුද්ධ වුණා අනාගතී කාම හටගත්තේ නැහැ වර්තමානි හටගෙන තියෙනවා හඳුනගන්න දේවල් තමා කියලා හඳුනගන්නවා අනුන් කියලා හඳුනගන්නවා ගොරෝසු සියුම් ඊන ප්‍රනීත දුර ළඟ මේ හඳුනගන්න දේවල් ලොක්කම තේරුම් ගන්න කියන මේ මම කියලා එකක් නැහැ මගේ කියලා එකක් නැහැ මගේ ආත්ම කියලා එකක් නැහැ මේක තේරුම් ගන්න කියන්නේ කොහොමද නෝන දිනු කර කර නෝනින් හොඳට ගැඹුරට ඒක යලි යලි යලි විමසලා බල බල තථා භූතං කියන්නේ සැබෑ තත්ත්වය ඔව් සම්මප්පඤ්ඤා දත්තත්නම් දිනු කරන ලද ප්‍රඥාවෙන් කියන්නේ පටලෙවෙන්නේ නැති වෙන්න මනාවට තේරුම් අරගෙන ඒ වටහාගෙන වටහාගෙන මේ සත්‍ය නිත්‍යයක නිතර නිතර ඒ තත්ත්වය දකින්න කියනවා දත්තත්නම් කියන්නේ තේරුම් ගන්න කියනවා අවබෝධ කරන්න කියනවා එතකොට සංස්කාර ගැන තේම විඥාන ගැන තේම එහෙම බුදුරජාණන් වහන්සේ පෙන්වන ඒවම් පස්සම් වික්කවේ මානෙනි ඔය ආකාරයට බලන විට සුතවා අරිය ශාවකෝ සුතවා කියන්නේ ලෞතුරු ධාම අසහා දැනගත් අරිය ශාවකෝ ආර්ය ශාවකයා ලෞතුරු ධාම අසහා දැනගත් සුතවා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අහලා දැනගත්තු ශ්‍රාවකයා තන රූපේ හත්ති දැනගන්න දැනගන්න මොකද වෙන්නේ රූපස්මින් පිනිබ්බින්දති රූපේ පා වෙනවා සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේ එපා වෙනවා ඇයි ඇත්ත පේනවනේ වේදනාව යපි නිබ්බින්දති වේදනාව එපා වෙනවා ඇත්ත අපි දකිනුනේ කලකිරෙනවා කියන්නේ එපා වෙනවා සංඥා අඳුනගන්න දේත් එපා වෙනවා ඇයි ඇත්තටත් පේනවා ඒකක්වත් මම කියලා ගන්න එකක් නෙමෙයි සංඛාර ගැන එපා වෙනවා හිතත් එපා වෙනවා එපා වුණාම මොකද වෙන්නේ ඒකට කිපිච්ච ඇල්ම තියෙනවනම් ඇල්ම නැතුව යනවා ඇල්ම නැති වෙච්ච ගමන් ඒකින් නිදහස් වෙනවා එච්චර මේක ඒ ඇත්ත දකින්න දකින්න එපා වෙනවා එපා වෙන්නේ ඇල්ම නැතු යනවා ඇල්ම නැති වෙච්ච ගමන් ඒකෙන් නිදහස් නිදහස් වෙච්ච ගමන් දැනගන්නවා මම නිදහස් වුණා නිදහස් වුණා රූපෙන් නිදහස් වුණා වේදනාවෙන් සංඥාවෙන් සංකාරයෙන් විඥාණයෙන් නිදහස් වුණා නොදැනියාව නෙමෙයි මේ කියන්නේ නිදහස් වුණා කියන්නේ ඇල්ම ඇල්මෙන් තොර වීම අවබෝධයක් නිසා තණ්හාවෙන් නිදහස් වීම රූප වේදනා සංඥා සංකාර විඥාන දඬලා තිබෙ මොකෙන්ද? තණ්හාවෙන්. තණ්හාවෙන් නිදහස් වීම මේ කියන්නේ. නිදහස් වෙච්ච ගමන් අවබෝධ වෙනවා කියලා බුදුරජාණන් ආයි උපදින්න විදියක් නැහැනේ. උපදීම ඉවරයි. බ්‍රහ්මචාරී වාසයේ කෙළවරට ගියා. දැන් ඉතින් මුකුත් කරන්න දෙයක් නැහැ කියලා පූර්ණ අවබෝධයකට යාපත් වෙනවා කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දේශනේ දේශනා කළ අවසාන වෙනකොටම කොණ්ඩඤ්ඤ බද්ධී වප්ප මහානාම අස්සජී කියන ඒ මහා පුණ්‍යවන්ත ස්වාමීන් වහන්සේලා පස්නම උතුම් වූ අරහත්වයට පත් වුණා. එතකොට බලන්න මේ ධර්මය මොනතරම් ප්‍රාණවත් මොනතරම් ජීවමාන ධර්මයක්ද? මේනි ජීවමාන ධර්මයක් අහමින් ඒ පුරුදු කරමින් අපි කිව්වොත් එහෙම නොපෙනෙන ලෝකයක නිවන කරා යන්න අපි කොච්චර මෝඩද? මේ ධර්මය අපිට තේරෙන්නේ නැත්නම් අපි කොච්චර ආසනාවන්තද? ඒ නිසා මතක තියාගන්න ඕනේ අපේ බුද්ධිය අපි හරියට හසුරවාගෙන මේක කෙලවරක් කළ යුතුයි. මේ ජීවිත ගමනේ සසර කෙලවර කිරීමේ ආරම්භක පියවර හෝ මේ ජීවිතය තුළ අපි හදාගත යුතුයි. මේක බාහිර කෙනෙකුට කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේක පැහැදිලිවම ධර්මයේ තුලින්ම කරගන්න එකක්. එනිසා මේකේ වමනා කරන්නේ දියුණු කරන්න වටහා ගැනීමේ ශක්තියමයි. වටහා ගැනීමේ ශක්තිය වැඩි වෙන්න වැඩි වෙන්න අවබෝධ කිරීමේ හැකියාව වැඩි. දැන් බුදුරජාණන් වහන්සේට දේශනා කරන දැන් මේ ඔක්කොම ඇති ධම්මානුපස්සනාවට. බුදුරජාණන් වහන්සේ කොහෙවත් මහණෙනි මේ ඇති. ආයි මම දේශනා කරන්නේ නැහැ. ඔය ඇති. එහෙම නැහැ. මේ ධර්ම පැහැදිලි වෙනවා නුයි ක්‍රමයට නැවත නැවත අහන්න. නැවත නැවත පුරුදු කරන්න. නැවත නැවත දරා ගන්න. දැන් බලන්න මේ පින්වතුන් නුයි විදිහට අපෙන් දැන් සූත්‍ර දේශනාවල් ලැබුවා. ඒ නුයි ක්‍රමයට අහන්නේ එකම ධර්මයක් නේද? ආන්නේ තමයි මේ ධර්මයේ තියෙන ආශ්චර්යය. ඒ අහන හැම දවසෙම අපිට චුට්ටක් හරි වැඩිපුර අවබෝධ වෙන්නේ නැද්ද? අපිට ටිකක් හරි අවබෝධ වෙනවා දවසින් දවස. ඒකයි මේ ධර්මයේ තියෙන ලක්ෂණය. එනිසා මේ ධර්මයේ පුරුදු කිරීම තුළ ඇති වෙන්න ඕනේ අවබෝධය. ඒක ඇති වෙනවා. දැන් එනම් අපි අද විදර්ශනා භාවනා කොටස දැන් මේකේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ කාලය අවකාශය තුළ අනිත්‍ය බලන්න ඒ කොටස කරගෙන. පවත්වන්න කවුරුත් දැන් අපි මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ උපාදානස්කන්ධයන්ගේ සැබෑ තත්ත්වය නුවණ දියුණු කරලා තේරුම් ගන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාලා අපි දැන් අපි ශක්තිපමණින් බුදුරජාණන් වහන්සේ වදාළ ඒ බුද්ධාවාදය අනුගමනය කරන්න හදන වෙලාව. ඒ නිසා අපි මේ දරණ උත්සාහය අපට ඒකාන්තයෙන්ම මේ ධර්මය අවබෝධ කර ගැනීම පිණිස පවතිවා කියන අදහස් කරගන්න. හොඳට සිත යොමු කරගෙන දේ කල්පනාවෙන් මනාකොට සිත යොදාගෙන ඒ කියන වෙලාවට ඒක හොඳට තේරුම් ගන්න බලන්න. අතීතේහි නිරුද්ධ වී ගිය යම් රූපයක් ඇද්ද? රූප කිව්වේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේ. අතීතේහි නිරුද්ධ වී ගිය යම් රූපයක් ඇද්ද? ඒ සියලු රූප අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යං. ඒ සියලු රූප මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. අනාගතයේ හටගන්නා වූ අනාගතයේ හට නොගත්තා වූ යම් රූපයක් ඇද්ද? ඒ සියලු රූප අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඒ සියලු රූප මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. වර්තමානයේ හටගෙන තිබෙන යම් රූපයක් ඇද්ද? ඒ සියලු රූප අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඒ සියලු රූප මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. තමයයි සලකන යම් රූපයක් ඇද්ද? ඒ සියලු රූප අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. තමයයි සලකන යම් රූපයක් ඇද්ද? ඒ සියලු රූප මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. තමාගෙන් බාහිර වූ යම් රූපයක් ඇද්ද ඒ සියලු රූප අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි තමාගෙන් බාහිර වූ යම් රූපයක් ඇද්ද ඒ සියලු රූප මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ ගොරෝසුව පවතින යම් රූපයක් ඇද්ද ඒ සියලු රූප අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි ගොරෝසුව පවතින යම් රූපයක් ඇද්ද ඒ සියලු රූප මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ සියුම්ම පවතින යම් රූපයක් ඇද්ද ඒ සියලු රූප අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි සියුම්ම පවතින යම් රූපයක් ඇද්ද ඒ සියලු රූප මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ යහපත් පවතින යම් රූපයක් ඇද්ද ඒ සියලු රූප අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි යහපත් පවතින යම් රූපයක් ඇද්ද ඒ සියලු රූප මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ යහ අයහපත් පවතින යම් රූපයක් ඇද්ද ඒ සියලු රූප අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි අයහපත් පවතින යම් රූපයක් ඇද්ද ඒ සියලු රූප මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ දුර පවතින යම් රූපයක් ඇද්ද ඒ සියලු රූප අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි දුර පවතින සියලු රූප මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ ළඟ පවතිනා වූ යම් රූපයක් ඇද්ද ඒ සියලු රූප අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි ළඟ පවතින යම් රූපයක් ඇද්ද ඒ සියලු රූප මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ අතීතයේ නිරුද්ධ වී ගිය යම් විඳීමක් ඇද්ද ඒ සියලු විඳීම් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි අතීතේ නිරුද්ධ වී ගිය සියලු විඳීම් මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ අනාගතේ හට නොගත්තා වූ යම් රූපයක් ඇද්ද ඒ සියලු රූප අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි අනාගතේ හට නොගත්තා වූ යම් රූපයක් ඇද්ද ඒ සියලු රූප මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ වර්තමානයේ හටගත්තා වූ යම් විඳීමක් ඇද්ද ඒ සියලු විඳීම් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි වර්තමානයේ අටගත්තා වූ සියලු විඳීම් මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ තමායයි සලකන යම් විඳීමක් ඇද්ද ඒ සියලු විඳීම් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි තමායයි සලකන සියලු විඳීම් මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ තමාගෙන් බාහිර වූ සියලු විඳීම් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි තමාගෙන් බාහිර වූ සියලු විඳීම්ද මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ ගොරෝසුව හටගත් සියලු විඳීම් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි ගොරෝසුව හටගත් සියලු විඳීම්ද මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ සියුම් ලෙස හටගත් සියලු විඳීම් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි සියුම් ලෙස හටගත් සියලු විඳීම් මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ යහපත් ලෙස හටගත් සියලු විඳීම් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි යහපත් ලෙස හටගත් සියලු විඳීම් මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ අයහපත් ලෙස හටගත් සියලු විඳීම්ද අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි අයහපත් ලෙස හටගත් සියලු විඳීම් මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ දුරින් හටගත් සියලු විඳීම් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි දුරින් හටගත් සියලු විඳීම් මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ ළඟ හටගත්තා වූ සියලු විඳීම් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි ළඟ හටගත්තා වූ සියලු විඳීම් මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ අතීතේ නිරුද්ධ වී ගිය හඳුනාගත් යමක් ඇද්ද ඒ සියලු හඳුනා ගැනීම අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි හඳුනාගත් යමක් අතීතේ නිරුද්ධ වී ගියාද ඒ සියලු හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ අනාගතේ හට නොගත්තා වූ යම් හඳුනා ගැනීමක් වේද ඒ සියලු හැඳිනීම් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි අනාගතේ හට නොගත්තා වූ යම් හඳුනා ගැනීමක් වේද ඒ සියලු හඳුනා ගන්නා දෙය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ වර්තමානයේ හටගෙන තිබෙන හඳුනා ගන්නා යමක් වේද? ඒ සියල්ලම අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. වර්තමානයේ හටගෙන තිබෙන යම් හඳුනා ගැනීමක් වේද? ඒ සියලු හඳුනා ගැනීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. තමායයි සලකන යම් හඳුනා ගැනීමක් වේද? ඒ සියලු හඳුනා ගැනීම අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. තමායයි සලකන යම් හඳුනා ගැනීමක් වේද? ඒ සියලු හඳුනා ගැනීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. තමාගෙන් බාහිර වූ යම් හඳුනා ගැනීමක් වේද? ඒ සියලු හඳුනා ගැනීම අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. තමාගෙන් බාහිර වූ යම් හඳුනා ගැනීමක් වේද? ඒ සියලු හඳුනා ගැනීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ගුරුසු ලෙස හඳුනා ගන්නා යමක් ඇද්ද? ඒ සියලු හඳුනා ගැනීම අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. ගුරුසු ලෙස හඳුනා ගන්නා දේ මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. සියුම් ලෙස හඳුනා ගන්නා යමක් ඇද්ද? ඒ සියලු හඳුනා ගැනීම අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. ඒ සියලු හඳුනා ගැනීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. යහපත් ලෙස හඳුනා ගන්නා යමක් වේද? ඒ සියලු හඳුනා ගැනීම අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. යහපත් ලෙස හඳුනා ගන්නා දෙය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. අයහපත් ලෙස හඳුනා ගන්නා වූ යමක් ඇද්ද? ඒද අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. ඒද මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. දුරතිබෙන්නා වූ හඳුනා ගන්නා යමක් ඇද්ද? ඒ සියල්ලම අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. දුරතිබෙන්නා වූ හඳුනා ගන්නා යමක් ඇද්ද? ඒ සියල්ලම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ළඟති දෙන සියල්ලම ළඟති වෙන හඳුනා ගන්නා යමක් ඇද්ද? ඒ සියල්ලම අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. ළඟති වෙන හඳුනා ගන්නා යමක් ඇද්ද? ඒ සියල්ල මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. අතීතේ නිරුද්ධ වී ගිය යම් චේතනාවක් ඇද්ද? ඒ සියලු චේතනා අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. ඒ සියලු චේතනා මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. අනාගතේ හට නොගත්තා වූ යම් චේතනාවක් ඇද්ද ඒ සියලු චේතනා අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි අනාගතේට නොගත්තා වූ යම් චේතනාවක් ඇද්ද ඒ සියලු චේතනා මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ වර්තමානයේ හටගෙන තිබෙන යම් චේතනාවක් වේද මේ සියලු චේතනා අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි වර්තමානයේ හටගෙන තිබෙන මේ චේතනා සියල්ලම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ තමායයි සලකන යම් චේතනාවක් ඇද්ද ඒ චේතනා සියල්ලම අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි තමායයි සලකන යම් චේතනාවක් ඇද්ද ඒ චේතනා මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ තමාගින් බාහිර වූ යම් චේතනාවක් ඇද්ද ඒ චේතනා සියල්ලම අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි තමාගින් බාහිර වූ චේතනා සියල්ලම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ ගොරෝසු ස්වභාවයෙන් පවතින චේතනා සියල්ලම අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි ගොරෝසු ස්වභාවයෙන් පවතින චේතනා සියල්ලම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ සියුම් ස්වභාවයෙන් පවතින චේතනා යම් චේතනාවක් ඇද්ද ඒ චේතනා සියල්ලම අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි සියුම් ස්වභාවයෙන් පවතින යම් චේතනාවක් ඇද්ද ඒ චේතනා සියල්ලම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ යහපත් ලෙස පවතින යම් චේතනාවක් ඇද්ද ඒ සියල්ලම අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි යහපත් ලෙස පවතින සියලු චේතනා මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ අයහපත් ලෙස පවතින යම් චේතනාවක් ඇද්ද ඒ චේතනා සියල්ලම අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි අයහපත් ලෙස පවතින චේතනා සියල්ලම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ දුර පවතින්නා වූ යම් චේතනාවක් ඇද්ද ඒ චේතනා සියල්ලම අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි දුර පවතින්නා වූ යම් චේතනාවක් ඇද්ද ඒ චේතනා සියල්ලම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ ළඟ පවතින්නා වූ යම් චේතනාවක් ඇද්ද ඒ චේතනා සියල්ලම අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි ළඟ පවතින චේතනා සියල්ලම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ අතීතයේ නිරුද්ධ වී ගිය යම් විඥානයක් වේද ඒ සියලු විඥාන අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි අතීතේ නිරුද්ධ වී ගිය විඥාන මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ අනාගතේ හට නොගත්තා වූ යම් විඥානයක් වේද ඒ සියලු විඥාන අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි අනාගතේ හට නොගත් සියලු විඥාන මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ වර්තමානයේ හටගෙන තිබෙන යම් විඥානයක් වේද ඒ සියලු විඥාන අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි වර්තමානයේ හටගෙන තිබෙන යම් විඥානයක් වේද ඒ සියලු විඥාන මම නොවේ මගේ නොවේ මගේ ආත්ම නොවේ තමායයි සලකන යම් විඥානයක් වේද ඒ සියලු විඥාන අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි තමාගේයි සලකන විඥානය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ අනුන්‍යයි සලකන යම් විඥානයක් වේද ඒ සියලු විඥාන අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි ඒ සියලු විඥාන මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ ගුරුසු ආකාරයෙන් පවතින යම් විඥානයක් වේද ඒ සියලු විඥාන අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි ඒ සියලු විඥාන මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ සියුම් ආකාරයෙන් පවතින යම් විඥානයක් වේද ඒ සියලු විඥාන අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි සියුම් ආකාරයෙන් පවතින යම් විඥානයක් වේද ඒ සියලු විඥාන මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ යහපත් ලෙස පවතින යම් විඥානයක් වේද ඒ සියලු විඥාන අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි යහපත් ලෙස පවතින යම් විඥානයක් වේද ඒ සියලු විඥාන මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ අයහපත් ලෙස පවතින යම් විඥානයක් වේද ඒ සියලු විඥාන අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි අයහපත් ලෙස පවතින යම් විඥානයක් වේද ඒ සියලු විඥාන මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ දුර පවතිනා වූ යම් විඥානයක් වේද ඒ සියලු විඥාන අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි දුර පවතින යම් විඥානයක් ඇද්ද ඒ සියලු විඥාන මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ ළඟ පවතින යම් විඥානයක් වේද ඒ සියලු විඥාන අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි ළඟ පවතින යම් විඥානයක් වේද ඒ සියලු විඥාන මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. සතර මහා භූතයන්ගින් හටගත් රූප අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. රූප කිසිවක් මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ස්පර්ශයෙන් නැටගත් වේදනා අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. විඳින කිසිවක් මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ස්පර්ශයෙන් හටගත් හඳුනා ගැනීම අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. හඳුනා ගන්නා කිසිවක් මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ස්පර්ශයෙන් හට ගන්නා චේතනාව අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. චේතනා කිසිවක් මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. නාම රූපයෙන් නැටගත් විඥානය අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කිසි විඥානයක් මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. පංචපාදානස්කන්ධයම අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. පංචපාදානස්කන්ධයම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. අනිත්‍යයි අනිත්‍යයි. සියල්ලම අනිත්‍යයි සියල්ලම අනිත්‍යයි සියල්ලම අනිත්‍යයි සියල්ලම අනිත්‍යයි සියල්ලම සියල්ලම අනිත්‍යයි. අනිත්‍යයි වෙනස් වෙනවා, වෙනස් වෙන ධර්මයට අයිති. අනිත්‍යයි සියල්ලම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. වෙනස් වෙනවා, වෙනස් වෙනවා, වෙනස් වෙනවා. මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. අනිත්‍ය වූ වෙනස් වෙනවා, අනිත්‍ය වූ රූපයෙන්ද, අනිත්‍ය වූ වේදනාවෙන්ද, අනිත්‍ය වූ සංඥාවෙන්ද, අනිත්‍ය වූ සංස්කාරයෙන්ද, අනිත්‍ය වූ විඥානයෙන්ද නිදහස් වීම පිණිස, එහි ආසාව අතහැරීම පිණිස, එහි මුලාව නිතිවීම පිණිස, සදහටන් සියලු බන්ධනයන් නිදහස් වීම පිණිස මේ අනිත්‍ය භාවනා මනසකාරණය පිණිස හේතු වේවා. සාදු සාදු සාදු.